Sādhu, sādhu, sādhu. Bundhaṃ, bundhaṃ, bundhaṃ vande. Dhammaṃ, dhammaṃ, dhammaṃ vande. Sanghaṃ, sanghaṃ, sanghaṃ vande. Bundhaṃ, dhammaṃ. Sanghaṃ vande namāmi buddhaṃ guṇasāgaraṃ santā sadā huntu sukhī avērā kāyo jiguñcho sakaro dugandho gacchanti sambhe බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා හොඳයි පින්නතුනි සාදු කරයක් පවත්වන්න සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලක්ෂේ කලන්සූරිය නොනා මහත්මිය සිය ආදරණීය ඥාතීන් හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන අද දින ඊටාම වටිනා කෘතවේදී පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ මීට වසරකට කලින් මිය ගිය තම දයාබර මෑණියන් චන්ද්‍රා ජයසූරිය කලන්සූරිය මාතාව වෙනුවෙන් සිදු කරන උතුම් පින්කමයි මේ සිදු කරන්නේ. ඒ වගේම වසර 6කට කලින් මිය ගිය දයාබර පියතුමා ප්‍රේමසිරි කලන්සූරිය මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට සුජීවත්ව වෙසෙන විශේෂයෙන්ම මේ පින්කමට උදව්පකාර කළ හැමදෙනාටම ආශිර්වාද කිරීම සඳහායි පින්කම සිදු කරන්නේ. යතර විශේෂයෙන් මේ දිනවල රෝගාතුරව පසුවන විකී ගැස්පරලි මහත්මියට නිදුක් නිරෝගී සුව තිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දානය සඳහා උදව් උපකාර කළ රසික අමරතුංග මහත්මයාට, සොහානි අමරතුංග මහත්මියට, එම දරුවන් දෙපළට, සොනාලි කුරේ, නිශාන්ත කුරේ කියන දෙපළට, ඒ දරුවන්ට ඒ වගේම සඳමාලිය සෙනවිරත්න, සිසිර සෙනවිරත්න සහ එයාගේ දරුවන්ට සුමේද ජයසේන මහත්මයා ඇතුළුවේ පවුලේ හැමදෙනාටම ආශිර්වාද කරමිනුයි මේ උතුම් පිකම සිදු කරන්නේ. එනිසා අපේ ලක්ෂේ නෝනා මහත්මිය නිරතුරුව ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් දාන ආදී පින් දහම් සිදු කරමින් විශේෂයෙන්ම තම දයාබර දෙමව්පියන් වෙනුවෙන් සිය යුතුකම් එයා ජීවත් වෙන කාලයේදී ඉතාම ඉහළින් උපරිමයෙන් සිදු කරගෙන එයා මිය ගියාට පස්සේ කලින් කලට මේ හැටියට පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ ගුණය කෘතවේදීත්වය භික්ෂුන් වහන්සේලා හැටියට අප බොහොමත් මගේ කරනවා. ඔබතුමීට ආශිර්වාද කරනවා. එනිසා මේ සිදු කරන්නා වූ උතුම් පින්කම තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා පිණිසත් සුජීවත්ව වෙසෙන හැම දිනාටම ආශිර්වාද පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පින්කමට ශ්‍රද්ධාවෙන් සහභාගී වෙමු. පළමුවෙන්ම පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලක්ෂේනෝනා මහත්මිය ප්‍රධාන මේ පින්නතුන් ඉමා ශ්‍රද්ධාවෙන් සෝදානං කළා වූ මේ දානෙහි අග්‍රභාගයේ මුල් කොටස අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවසෙන් පූජා කරන්ටයි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් අප පූජා කිරීමේදී එකාතකින් උන්වහන්සේ තුළ පැවතියා වූ සීල සමාධි ප්‍රඥාදී ඒ උතුම් ගුණ සමුදාය අප සිහිපත් කරනවා. අනෙක් අතින් උන්වහන්සේ ලෝකයට කළා වූ ඊමහා සේවය අප සිහිපත් කරනවා. අන්නේ සීලය ගුණය සහ සේවාව සිහිපත් කරලා උන්වහන්සේ මුළු තුන් ලෝකයක් වෙනුවෙන් කළා වූ ඒ අපරිමිත ගුණ සමුදාය හිතේ දරාගෙන බුදුරජාණන් වහන්සේ සැබවින්ම ජීවත් වෙනවා කියන ආකල්පය ඇති කරගෙන උන්වහන්සේට ඔබේ දෑතින් සූදානම් කළා වූ මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලයේ හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට වසරකට කලින් මිය ගිය තෑබර මෑණියන් චන්ද්‍රා ජයසූරිය කලන්සූරිය මාතාව වසර 6කට කලින් මිය ගිය ප්‍රේමශ්‍රී කලන්සූරිය පියතුමාතුළු ඒ සියලු මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් ඒ වගේම මේ සහභාගී වෙලා සිටින ඔබ හැම දෙනාගේම නමින් මියගොස් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් තමගේ ආම්මල තාත්තලා ආකිල සියලා සහෝදර සහෝදරියන් කෙනෙක් ඔබෙන් වෙන් වෙලා පරලෝසබත් සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න ඒ හැම දෙනාටමත් මේ පින මේ සම්බුද්ධ පූජාමය කුසලය පුණ්‍යානුමෝදන් පිණිස හේතු වේවා කියන හැඟීමක් ඇති කරගෙන අප දැන් මේ සූදානම් කළා වූ සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු පූජා වේවා කියන හැඟීමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිත සාරේරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දන් සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පන් විලායාසේ යතයි ධම්මේ කායෝ තථායි විනාසභාවන් අදේවාසේතුනෝ බන්තේ පානියම් උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ භෝජනම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු වැඩිදවදාරණ ගෞරවනීය පේදමුගල මහතුන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි අද දවසේදී අපේ ලක්ෂි කලන්සූරිය නෝනා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ගේ හිතවත් මේ පින්තුන් හැමදෙනාම එකතු කරගෙන මේ කරණ බලාපොරොත්තු වෙන තුන් පින්කමේ ආරම්භන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා දැනට වසරකට එහා පැත්තේදී මේ පරිලෝකයේ තමන්ගේ ආදරණීය මෑණියන් චන්දා ජයසූරිය කලන්සූරිය ආදරණීය මාතාව සිහිපත් කරගෙන එතුමිට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම දැනට වසර 6කට එහා පැත්තේදී මේ පරිලෝකීය ආදරණීය පියතුමා ප්‍රේමසිරි කලන්සූරිය මහතාට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම විකී ගැස්තරලි ඒ තමන්ගේ හිතවත් මහත්මියට ආශිර්වාද කරන්නට දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්කමට සම්බන්ධ වෙන පින්වත් හැමදෙනාටම ආශිර්වාද කරන්නටත් මේ පින්කම සංවිධානය කළේ. ඉතින් දැන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණයන් සිහිපත් කරගෙන සකස් කරගත්තා වූ දාන වස්තිය අතුරු භාගයේ සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරලා පිනතුන් පංචශීල සමාදන් වෙලා තුරුවන් වන්දනා කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ මේ සකස් කරගත් දාන වස්තුව ආර්ය මහා සංඝරත්නය උදෙසා සාන්ත වශයෙන් පූජා කරන්නට. ඉතින් පිනතුන් අපි දන්නවා අපිත් සමග අපේ ඥාතීන් අපේ හිතවතුන් ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන අයට අපට නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන්න පුළුවන්, ගෞරව කරන්න පුළුවන්, සලකන්න පුළුවන්. ඒ මොන විදිහේ දේවල් කරන්න පුළුවන්කම තිබ්බත් ඒ අය අපේ සමීපයෙන් එමත් නැත්නම් මේ ජීවිතයෙන් සමුගත්තට පස්සේ අපට ඒ අයට යමක් අතින් අතට දීලා සංග්‍රහ කරන්න, සතුටු කරන්න, උදව් කරන්න පුළුවන්කමක් නැහැ. කෙනෙක් මේ පරලෝකයට ආවට පස්සේ අපට ඒ ආවෙන යම් දෙයක් කරන්න අවශ්‍ය නම් කරන්න පුළුවන් එකම දේ අපේ හිතේ කුසල් සිත් ඇති කරගෙන ඒ කුසල් සිත් විලිවිලින් අපි පින් රැස් කරගෙන ඒ පුණ්‍ය ශක්තිය මේ පරලෝකීය ඥාතීන්ට හිතවතුන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක කෙනෙක් මේ මිය ගිහිලා පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයගේ නම සිහිපත් කරනකොට ඒ පින් බලාපොරොත්තු වෙමින් ඉන්න අයට අපි කරන්නා පින්කම දැක සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. අනේ සතුට වීමට අපි කියනවා පුණ්‍යානුමෝදනා කිරීම කියලා පුණ්‍යානුමෝදනා වීම කියලා. ඉතින් ඒ නිසා ලක්ෂ්මී මහත්මිය ලක්ෂ්මී වණ බොහොම ශ්‍රද්ධාවෙන් එක්තු දෙන කරුණාවත් තිස්සේ මේ පින්කමට සූදානම් වෙලා ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරලා තමන් හිතවතුන් මතක් කරලා ඒ හැමදෙනාගේම උපකාර ඇතුව මේ දාණය සංවිධානය කළේ ඒ දාණය සංවිධානය කරන්න පටන් ගත් අවස්ථාවේ ඉඳලා මේ මොහොත දක්වා ඔබේ සිතේ යම් සිතුවිල්ලක් පහළ වුණා නම් මේ පින්කම ආරම්භ කරගෙන ඒ සියලුම සිතුවිලි කුසල් සිතුවිලි. ඉතින් අපි යම් පින්කමක් සිද්ධ කරනකොට ඒ පින්කමේ අපිට තියෙනවා මූල ආරම්භ අවස්ථාවක් නැත්නම් පෙර අවස්ථාවක් තියෙනවා. එතකොට අපි මේ පින්කම සංවිධානය කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා ඒ දාණයට අපි සූදානම් වෙනකොට ඒ දාණයට බඩු රැස් කරනකොට දාන වස්තු සකස් කරගන්නකොට මේ හැම අවස්ථාවකදීම අපේ හිතේ පහළ වෙන්නේ කුසල් සිතුවිලි යහපත් සිතුවිලි. ඒ වගේම ඔබ ඒ පින්කම සිද්ධ කරන්නේ මේ පරලෝකීය ඥාතීන් නිසා නම් ඒ පින්කම සූදානම් වෙන හැම අවස්ථාවකදීම අපේ හිතේ පහළ වෙනවා කරුණාබර සිතුවිලි. ඒ තමයි තමන්ගේ මේ පරලෝකීය ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා කියලා අපේ හිතේ බොහොම කරුණාවක් උපදිනවා. ඒ වගේම මේ දාණය පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ විශ්ව අපේ හිතේ අප්‍රමාණ භක්තිය ගෞරවයක් හට ගන්නවා. ඒ සම්බුත් පින්තුම අපේ හිතේ අපි ඇති කරගත යුතු වෙනවා. අලෝභය, අද්වේෂය, අමෝහය මෙන්න මේ කියනා වූ කුසල් සිතුවිලි ඇති කරගෙන අපි පින්කම සූදානම් වෙනකොට ඒ අපි හිතන හැම සිතුවිල්ලක් ගන්නම පින් රැස් වෙනවා, පින් පුණ්‍ය ශක්තියින් සකස් වෙනවා. ඉතින් පින්තුම මෙන්න මේක තමයි අපි පින්කමක් කරනකොට පින්කමේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා කියන්නේ. ඒ පින්කමට පෙර ආතු අවස්ථාව ප්‍රමාණක් නෙමෙයි පින්කම සිද්ධ කරන අවස්ථාවේදී පින්කම සිද්ධ කරාට පස්සේ අපි කරන්නා වූ පින්කම් පිළිබඳව කළා වූ පින්කම් පිළිබඳව අපි යහපත් සිතුවිලි ඇති කර ගන්නකොට ඒවා පෝෂණය කර ගන්නකොට ඒ පිණේ ශක්තිය බලවත් වෙනවා. ඒ සමයේ මේ අවස්ථාවේදී කල්පනා කරගන්න තමන්ගේ මේ පරලෝකීය ආදරණීය අම්මා තාත්තා සිහිපත් කරගෙන ඒ අම්මා තාත්තා තමන්ට ජීවිතය කළා වූ උදව් උපකාර සිහිපත් කරගෙන ඒ දෙමව්පියන්ට කරන්න පුළුවන් ඉහළම සත්කාරය සැලකල විදිහ සලකාගෙන මේ අවස්ථාවේදී ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉතාමත් භක්තියෙන් යුක්තව තමන් දාඩිය මහන්සියෙන් හම්බ කරගන්නා වූ ධනයෙන් මේ දාන වස්තු සකස් කරන දාන වස්තු අඳුරු භාගයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ගුණ මුස්සා පූජා කළා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලකු මොනතරම් ශ්‍රද්ධාවකින් මොනතරම් භක්තියකින් ඒ දාණයට සිද්ධ කරනවත් පූජාව සිද්ධ කරනවා දේ හා සමාන සිතුවිලි ඇති කරගෙන සම්බුද්ධ පූජාව සිද්ධ කළා. එතෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ සිටිය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ පඩන් මේ ශාසනය පහළ වුණා වූ ඒ ආර්යයන් වහන්සේලා. අපි ආර්යයන් වහන්සේලා කියලා කතා කරනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ සිටිය, වැඩ ඉන්න, වර්තමානයේ වැඩ ඉන්නේ අනාගත කාල ලෝකේ පහළ වෙන මේ තුන් කාලයට අයිති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධම්මාර්ගය ගමන් කරන ඒ ධම්මාර්ගය ගමන් කරමින් ධර්මයේ ප්‍රගුණ කරමින් සීල සමාධි ප්‍රඥාවන් වඩමින් ඒ සසද දුරු කරන මාර්ගයට ගමන් කරනවා අවතීර්ණ වෙන්නා වූ ආර්යයන් වහන්සේලා අපි නම්ම සඳහන් කරනවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියනා වූ මාර්ගයන්හි පිවිසියාව ඵලයන්ටපත් වුණා වූ ආර්යයන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ සියලුම ආර්යයන් වහන්සේලා උත්සාහ කරනා පූජාවක් මේකේ නිසා මේ අවස්ථාවේදී තමන්ගේ හිතේ තියෙන කුසල ශක්තිය බොහොම ශක්තිමත් කරගන්න, කුසලයේ බොහොම ශක්තිමත් කරගන්න, පින්සිති වැඩි කරගන්න ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළොන මේ ශාසනය මේ දක්වා අරගෙන ආපු අනාගතයෙන් මේ ශාසනය අරගෙන යන ඒ ආර මහා සංඝ රත්නයේ උන්වහන්සේලාගේ ගුණයන් උදෙසා උන්වහන්සේගේ පුණ්‍යමන්තලාගේ සීලය උදෙසා අපට යම් කිසි පුණ්‍යකමක් සිද්ධ කරන්න පුළුවන් නම් පූජාවක් සිද්ධ කරන්න පුළුවන් නම් අපි මේ පින්කම අපි මේ උතුම් වූ සත්කාරය බොහොම ගෞරවයෙන් යුක්ත බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරනවා. ඉතින් ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැඩ සිටි ආරයන් වහන්සේලාගේ උත්තර ගුණයන් උදෙසා අපි තාමත් ධාර්මිකව ඉතාමත් භක්තියෙන් සකස් කරගත්තා මේ දවන වස්තුව බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. ඉන්ජන්ට වන්නා වූ සීල වාස ධර්මයන් මේ පරලෝකීය ආදරණීය මෑණියන් වහන්සේ චන්දා ජයසූරිය කලන්සූරිය ආදරණීය මාතාවට, ඒ වගේ මේ පරලෝකීය ආදරණීය තියතුමා ප්‍රේමසිරි කලන්සූරිය ආදරණීය තියතුමාට, ඒ වගේම ලක්ෂණ වණක් මේ පරලෝකීය වූ සියලු ඥාතීන්ට සංසාරගත වූ බලාපොරොත්තු වෙනා යම් සිහි මෞදම පිනා පිටරාදී කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදාටම ඒ වගේ මේ පින්කමට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දෙනාගේමත් මේ පරිලෝකියාව සියලු ඥාතීන්ටත් මේ පුණ්‍ය ශක්තිය දත්පත් වේවා. ඒ හැම දෙනාගේ භව ගමන වාසනාවන්ත වේවා, සකවත් වේවා. උපදින භවයක් භවයක් වාසනා නිරුක් සම්පත් නිරෝගී සම්පත් දීර්ඝාය සම්පත් සලසාගනිත්වා. ඔබ හැම දෙනාට ආශිර්වාද තුන ලැබෙත්වා. ඒ හැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධීන්ගෙන් උතුම් වූ නිවනින් සරසේවා කියන කාරුණික චේතනාව ඇති කරගෙන මේ විදිහට කියන දාණය සකසතු කරලා පූජා කරන්න. ඉමං වික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේව ඉමං වික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේව ඉමං වික්ඛං සපරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්වේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිවාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ලක්ෂිනෝනා මහත්මිය මේ තමන්ගේ බොහොම සමීපතම කල්යාණ මිත්‍රයන් හැම දිනෙක මේ කරාචී කරගෙන මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන දයාබර දෙමෝපියන් වහන්සේ වෙනින් සිදු කළා වූ උතුම් ප්‍රාප්ති දාන්මේ පින්කමයි මේ ඊටම මැනවින් සිදුවන්නේ. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්කම මැනවින් සිදු කරන්න උදව්පකාර කළ බොහෝ දුර බැහැර ඉඳලා දාන උපකරණ ආදිය සකස් කරගෙන ආපු ඔබ හැම දෙනාටම ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ අතර විශේෂයෙන් මේ දිනවල රෝගාතුරව පසුවන විකී ගැස්තරලි මහත්මියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කම මැනවින් සිදු කරන්නට උදව්පකාර කළ රසික අමරතුංග මහත්මයාට, සොහානි අමරතුංග මහත්මිය එම දරුවන් දෙපළට, සොනාලි පුරේ, නිශාන්ත පුරේ කියන දෙපළට දරුවන්ට, ඒ වගේම සඳමාලි සෙනවරත්න, සිසර සෙනවරත්න කියන දෙපළ ඇතුළු එයාගේ දරුවන් හැම දෙනාටම, සුමේද ජයසන මහත්මයාට, එම මහත්මියට, දරුවන්ට, පවුලේ හැම දෙනාටම, ලක්ෂයක් අය ඇතුළු ඔබ හැම දෙනාටම බුදු දම සංඝ කෙන තෙරුවන ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සිදු කරන සියලු දැහැම කටයුතු දිනෙන් සඵල කරගන්නට මේ උතුම් දානමය පින්කමත් ආශිර්වාදයක් වේවා. ස්වාමීන් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කරන්නා වූ මේ සිත් පෙරසේ ආනිසංසෙන් ඔබ හැම දෙනාගේම ජීවිතවලට සියලු යහපත, අභිවෘද්ධිය, සෙත, සාන්තිය යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා සෙත් පිරිස සජ්ජහනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට හොංකන් දෙන්න. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ. පුරිස ධම්මසාරතේ සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේවි සම්බෝ විඤ්ඤෝ හේතේසු. උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතු සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ වංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති තේන සංච වංජේන පාතු ත්වං රතං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු රතනං පනීතං දනෝ සමන්නත්ථ තථාගතේන ඉදං පිබුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදජ්ජ සත්‍යමුලී සමාහිත නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පිබම්මේ රතනං පනීතං දේතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නන්ති සම්භවං විරන්ත ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල් නිජන්දානි යතායං පදීපෝ ඉදං ති සංගේ රතනං පනීතං නේතේන සච්චේන සුවන්ති හෝතු මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංකෝ යෝජ මුදුවනති මානේ සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්තුත සල්ලෝක වුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අම්පගම්බෝ කුලේසු නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදීයම් සුඛිනෝ වාකේමිනෝ හොන්තු සම්වේ සන්තා භවන්තු සුඛිතං ඒකේති පාන භූතන්ති තසා වාතාවරා වා අනවසේ සාදී ගාවායේ මහන්තා මජ්ජිමාරංසකානුකතෝලා දෙඩ්ඩාවායේව අන්දෙට්ඨායේ ච දූරේ වසන්ති බෝතාවා සම්භවේසේවා සම්වේ සන්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිඤ්ඤේය මාතායතානියං පුන්තං ආයුසායේක පුන්ත මනෝරග්ගේ එවංති සම්බෝතේ සෝමාන සම්භාවේ අපරිමානං මෙත් සංජ සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං බුද්ධං අදෝච තිරියංච අසම්පාදං අවේරං අසපන්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ වායාවතංස විගතමින්න ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේ තං විහාරං නිදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුබිනෙයගේ දං නහි ජාතු කම්ම සීයං පුනරේති තේන සංච වංජේන සොන්ති තේ හෝතු සම්බරා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වංජේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානු භාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානු භාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානු භාවේන සදා සුන්ති භවන්තු තේ ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාස්තරවන්ත පින්තුනි ලක්ෂිනෝන ඇතුළු මේ හැම දිනෙකම අද දින ඉතාම වටිනා කෘතවේදී පින්කමකට සහභාගී වුණා කියලා කල්පනා කරන්නට ඒ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන අතරේදී සහභාගී වෙච්ච ඔබ හැම දිනෙකම කල්පනා කරන්න ඔබේම අම තාත්ත වෙනුවෙන් ඔබේම ඥාතීන් වෙනුවෙන් ඔබේම දෑතින් කලාවුතින් කමක්සේ කියලා හිතලා බොහොමත්ම සතුටට පත්වනට පින් අනුමෝදන් වන්නට ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කරපු අවස්ථාවේදී අපට ලැබෙන ලොකුම ප්‍රතිඵලයක් ආනිසංසයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය අහන්නට අපට අවස්ථාව ලැබෙන එක. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ ජීවිත පිළිබඳව මනවින් තේරුම් ගත්තා. සාමාන්‍ය නුවණකින් නෙවෙයි උන්වහන්සේ ලබා ගත්තා වූ සම්මා සම්බුද්ධ ඥාණයෙන් එවාගෙම පරකිත විඥාන ඥාණය, චුතුපපාද ඥාණය, ආස්‍යානුසේ ඥාණය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥාන මේ ආදී සුවිශේෂී ඥානයන් උපයෝගී කරගෙනත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය, සත්‍යංගයේ ස්වභාවය ඊටාම මනවින් ප්‍රත්‍යක්ෂ කළා, අවබෝධ කළා. අනේ අවබෝධය සමගම බුදුරජාණන් වහන්සේට මේ ලෝකේන සත්‍යංගන ලෝක සංවේගයක් හටගත්තා. ඒයකට හේතුව මේ විශ්වයේන සත්‍යයන් අතරින් ඊටාම සුළු පිරිසක් තමයි සුගතියේ කාලය ගත කරන්නේ. සුගතිය කියන්නේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ වැනි තැන්වල ඉපදෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයයි. ඊට වඩා බොහෝ සත්‍යයන් මනුස්ස ලෝකයෙන් පහළ තැන්වල ඉපදෙනවා. මනුස්ස ලෝකයේ ඉපදෙන කෙනෙකුට උනත් සද්ධර්මයක් අහන්නට ලැබෙන්නේ, බුදු දම සංඝ කියන තෙරුවන ඇසුරු කරන් ලැබෙන්නේ ඉතාම දුර්ලභෝ විදියට දුෂ්කර කාර්යයක් විදියට උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ මෙන්න මේ තත්වය ලෝකයේ කෙරෙහි ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කළා. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් අපාගත වුණා නම් සතර අපායට වැටුණා නම් ඒ සතර අපාය ඉපදිත කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කොච්චර දුර්ලභද කියන එක දේශනා කළා. සංගුත්තනිකායේ සඳහා විශේෂ දේශනයක් තියෙනවා. ඒකට කියන්නේ චිග්ගල සූත්‍රය කියලා. එහෙදී පඨම චිග්ගල සූත්‍රයත්, ဒုတိය චිග්ගල සූත්‍රයත් කියන චිග්ගල සූත්‍ර දෙකක් සඳහන් වෙනවා. එයින් පළවෙනි සූත්‍රයෙන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙන් පල්ලෙහාට ගියොතින් දුගති ඉපදුනොතින් සතර අපායට යම් කිසි කෙනෙක් ගියොතින් එවැනි කෙනෙක් නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නට කොච්චර දුෂ්කරද කියන කාරණේ පැහැදිලි කරන උපමාවකින් මේ පින්න තුනේ උපමාව අහලා තියෙනවා. අර මොහොතෙහි පතුලේ ඉන්න එක ඇසක් පමණක් පේන කැස්බෑවක් වෙන සතා අවුරුදු 100කට වරක් උඩට එනවා නම් වතුරෙන් ඒ උඩට යන අවස්ථාවේදී විය සිදුරෙන් අහස දකිනවා නම් යම්සේ අන්නේ වගේ දුෂ්කර කාර්යයක් කියලා මනුස්ස ලෝකෙට නැවතෙන එක කියලා. වියගස කියලා කියන්නේ අර හරක් බඳිනකොට ගන්න ලීය. ඒ ලීයේ සිදුරක් තියෙනවා. මෙන්න මේ ලීයක් කිසියම් කෙනෙක් මොහොතට දැම්මොතින් ඒ මොහොතේ තැනෙන් තැන පාවේ තියෙන මේ සිදුරත් එක්ක ඇතැමිට ඒ සිදුර ළඟින්ම මේක කැලේ දෙකට ගැලවෙන්නත් පුළුවන්. ඒ ගැලවිච්ච මේ වියදණ්ඩ ඒ සිදුර ළඟින්ම එකතු වෙලා ඒ එකතු වෙන අවස්ථාවේදීම අර මොහොතේ යටේ ඉඳලා උඩට එන අවුරුදු 100කට වරක් උඩට එන කැස්බෑවක් එන සතාට අර සිදුරෙන්ම ඇහැලං වෙලා ඒ සිදුර ඔස්සේ අහස බලය කියන කාරණය සිදුවෙන ඉතාම දුෂ්කර දුර්ලභ කාරණයක්. අපිට හිතා ගන්නවත් අමාරුයි ඒ වගේ දෙයක් සිද්ධ වෙද කියලා. ඇතැමිට අවුරුදු 100කට වරක් උඩ එන අවස්ථාවේදී රාත්‍රී කාලයක් වෙන්න පුළුවන්. හැබැයි රාත්‍රී කාලයක් වුණොත් ඒත් පේන්නේ නැහැ. ඇතැමිට එන අවස්ථාවේදී එළියේ මුහුද පුරාම තැන් තැන්වල පාවෙමින් තියෙනවා. ඒ පාවෙ තිමිලා අර ඇසටම ලං වෙයි කියලා අපිට හිතනවත් අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිද්ධිය වෙන්න පුළුවන් සිද්ධියක්. හැබැයි ඊටත් වඩා අමාරුයි දුගතියට ගිහිපු සත්වයෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක කියලා. ඔබ අප හැම දිනෙකම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යනවා. අප බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ යනවා නම් සැබවින්ම අපිට මේක ආයිස්වාද කරන්න බෑ බුදුහාඳුරන්ගේ මේ දේශනය. බුදුහාඳුර කිසි දවසක කෙනෙක් යහමකට ගන්න අදහසෙන්වත් කෙනෙකුට අසත්‍යයක් කියලා නැහැ. අසත්‍ය උපමාවක් දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කරන හැම උපමාවක්ම සත්‍යවාදී ගැළපෙන උපමා දේශනා කළා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ අපත් සසරේදී බොහෝ අවස්ථාවල දුගතිගාමී වෙලා හිටිය අය. අන්නේ අවස්ථා මගහැරලා මේ අවස්ථාවටපත් වීම හරියට අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස දැක්කා වගේ අපි ඊටාම වාසනාවන්ත පිරිසක් මේ සුගතියක් ලබලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සුගතිය ලැබපු කෙනාට සුගතියේදී තව දොස්තර කාර්යයක් තියෙනවා. ලබන අමාරු කාරණයක් තියෙනවා. ඒ තමයි බුද්ධෝත්පාද කාලයක් කියන එක. ලෝකයේ බොහෝ කාලයක් පවතින අබුද්ධෝත්පාද කාලය. බුද්ධ ශූන්‍ය කාලය. බුදුරජාණන් වහන්සේ කියන වචනයවත් අහන්න නැති කාලය තමයි ලෝකයේ කල්ප ගණන් තියෙන්නේ. අන්න එවැනි කල්පයන් ගත කළා වූ අපට බුද්ධෝත්පාද කාලයක් ලැබෙන එක හරියට අර උපමාවම බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. ဒုတိය චිග්ගල සූත්‍රයේදී. අර කනකස් බෑවා වියසිදුරෙන් අහස දකින වගේ දුෂ්කර දෙයක් තමයි යම් කෙනෙක් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඉපදුනත් ඒ ඉපදෙච්ච මොහොතක බුද්ධෝත්පාද කාලයක් පැමිණීම සහ ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරන් ලැබීම ඉතාම දුෂ්කර අවස්ථාවක් කියලා දේශනා කළ තියෙනවා. මෙන්න මේ දුර්ලභ අවස්ථාව කෙනෙක් ලැබුවා නම් අන්නේ ලැබපු කෙනාගේ කන් දෙක හොඳට ඇහෙනවා නම් එයාගේ හොඳට බුද්ධිය හොඳට තියනවා නම් අන්න ඒක සුගතියක් දුර්ලභ අවස්ථාවක් ෂණ සම්පත්තියක් ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා සැලකෙනවා. ඇස් දෙක නොපෙනෙන්න පුළුවන් ඇතැමිට. කන් දෙක හොඳට ඇහෙනවා නම් හොඳට බුද්ධිය තියනවා නම් ඒකena උපතින්ම අත් දෙකයි පා දෙකයි අහිමි වෙලා වසර 100ක් එකතැන තමන්ගේ ශරීරයේ අපවිත්‍ර දේවල් වගුරුවමින් එක තැන අවුරුදු 100ක් හිටියත් මෙන්න මේ සුගතිය සහ බුද්ධෝත්පාදය ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කියන මේ ටික ලැබලා ඉන්නවා නම් ඒ දෙපා අත් දෙක අහිමි කෙනාගේ ජීවිතයත් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. බලන්න බිනුත් එහෙනම් අපි කොච්චර වාසනාවන්ත වෙන ඕනදනේ. අපේ දෑත දෙපায় හොඳට තියෙනවා, ඇස් දෙකත් හොඳට පේනවා. මේ සියලුම දේවල් ලබාගත්තු මොහොතේ පින්නතුනි අප ජීවිතයේ ප්‍රමුඛත්වයේ දියුදු කාරණයක් තියෙනවා. අප කුඩා කාලේ ඉගෙන කියා ගන්නවා, අම්මට තාත්තට සලකනවා, අපේ දූ දරුවන්ගේ යුතුයකම් වගකීම් ආදිය සිද කරනවා, රැකි රක්ෂා ආදිය කරනවා. ඒ සියල්ලක්ම කරන අතරේදී මේ ධර්මය ගැන අප වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ ධර්ම පුහුණුව ගැන අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් කරගන්නට ඕන. ඒක අනිත් කාර්යයන් නොකර නෙවෙයි, අනිත් වැඩ කටයුතු කරන අතරේදීම ධර්මයේ පුහුණු කිරීම අපේ ජීවිතයේ අංගයක් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයට අප උපරිම වටිනාකම දුන්නා වෙන්නේ. අනෙහිදී බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර ප්‍රධානතම අනුශාසනයක් තමයි විශේෂයෙන් අප මරණයෙන් පස්සේ දුගතිගාමි නොවන විදියට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපේ ජීවිතවල උපරිම මට්ටමෙන් අප සිද්ධ කරගෙන තියෙනට ඕන. පරිත්‍යාග සීලයේ පංච සීලය සහ මෛත්‍රිය කියන මේ කාරණා තුන. මෙන්න මෙහිදී අප මරණයෙන් පස්සේ සුගතියට යනවා කියන විශ්වාසයක් අපිට තියෙනට ඕන. ඒ විශ්වාසය අපිට කොහොමද තියෙන්නේ? අපටම අප ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කොහොමද අපි බලන්නේ? අප සන්තකව දැනට තියෙන ගේදොර, ඉඩකඩම්, දරුවන් කියන මේ දේවල් අත්හරින මොහොතෙහි අපේ හිත අපට රැක ගන්න පුළුවන්ද කියන කාරණේ. අන්නේ අවස්ථාවේදී ඒ සම්පත් ටික අත්හරිනකොට බලවත් සංවේගයක් හට ගන්නවා නම්, ඒ අත්හරින අවස්ථාවේදී දරා ගන්න අමාරු නම්, ඒකෙන් කියන්නේ අපි පල්ලෙහාට වැටෙන්න තියෙන අවස්ථාව වැඩි කියන එක. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සබ්බේ පියේහි මනාපේහි දානා භාවෝ විනා භාවෝ අබින්නත් පච්චේකිතබ්බං. අප සන්තක ප්‍රියමනාප සීලම දේවල් වලින් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. අපි අවුරුදු 100ක් ගත කළත් අප මේ අවස්ථාවටපත් වෙනවා. අන්නේ කාරණේ කල් තියාම අප සිහි කළ තියෙනට ඕන. ඒක වේලාසිනිය සිහි කළ නොතිබ්බොත් ඒ අවසාන මොහොතේදී අපට හිත හදාගන්න කලේසි වෙන්නේ නැහැ. අන්නේ නිසා ඒක තත්පරයක් හරි දවසට ඇස් දෙක පියාගෙන මෙන්න මේ සිතුවිල්ල තමන්ගේ හිතේ ඇති කරගන්නට ඕන. අන්නේත් එක්ක මේ කාටකින් අප මේ අත්හරින දේ ගැන කලින් සෝදානමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පංචශීලය හොඳට ආරක්ෂා කරනවා. ඒ වගේම නිතර ලෝකයට මෛත්‍රී වඩමින් මෛත්‍රී සාගතව කාලය ගත කරනවා. මෙන්න මේකෙන් අපට ලොකු විශ්වාසනීයත්වයක් තියෙනවා. මරණයෙන් පස්සේ අප මනුස්ස ලෝකෙන් පල්ලෙහා තැනකට වැටෙන්නේ නැගෙන විශ්වාසය. මේක තමයි පළවෙනි පියවර. පළවෙනි ආනිසංසය අප ධර්මයෙන් ලබන මරණයෙන් පස්සේ කිසිදාක දුගතිගාමී වෙන්නේ නැ කියන විශ්වාසනීයත්වය. ඒක විතරක් නෙවෙයි. අප ඊටත් වඩා ඉහළ තලයට අපේ හිත ගන්නට ඕන. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට සීල, සමාධි, ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කළේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී මෙන්න මේ කරුණුවට තමන්ගේ ජීවිතේ ප්‍රධානතම අංගය බවට පත් කරගන්නට ඕන. අප කුමක් කළත් කායික වාචික සංවරයෙන් යුක්තව සමත අරමුණක්, සමත කමඨහනක් නිතර භාවිත කරමින් සතිපට්ඨානය පුහුණු කරමින් නිතර අනිත්‍යතාවය මෙනෙහි කරන්නට ඕන. මෙන්න මෙහෙම හිටියොත් තමයි අපට මේ අප ලබා ගත්තා වූ දුර්ලභ manussාත්ම භාවයෙන් සහ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයෙන් අප ප්‍රයෝජන ගත්තා වෙන්නේ. අවසාන වශයෙන් අපට පුහුණු කරන්න තියෙන්නේ සමත විදර්ශනා කියන කාරණා දෙක. එක අතකින් මෛත්‍රී භාවනා දියුණු කිරීම, ඒ තුළින් හිතේ තියෙන නීවරණ අඩු කරගෙන හිතේ ධානාංග පිහිටුවා ගන්න එක. දෙවෙනි එක තමයි නිතරම මේ අසකනනාසාදී ඉන්ද්‍රිය වලට ලක්වන අරමුණු වල අනිත්‍යතාවය හටගෙන නැතිවන ස්වභාවය නොනින් මෙනෙහි කිරීම. එනිසා අපට දවසට වැඩිපුර කාලයක් අපරාගෙන සීලය ගැන අපට සීමත් කරන්න පුළුවන් නම්, අප වඩන සමාධි අරමුණෙන් හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් සහ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන් නම්, වෙන මේක තමයි අප මේ ඉතාම දුර්ලභව ලබාගත් ආ වූ මිනිසාත්ම භාවයේ සහ අති දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයට අප ලබා දෙන වටිනාකම. මෙන්න මේ ද අපි කරනකොට අපේ දෛනික කටයුතු සාර්ථක වෙනවා. ඉගෙන ගන්නවා නම් කියන එකේ ඉගෙනීම් කටයුතු සාර්ථක වෙනවා. වෘත්තීය කටයුත්තක් කරනවා නම් ඒක සාර්ථක වෙනවා. අපේ දරුවන්ගේ කටයුතු වලට ඒක ආශිර්වාදයක් වෙනවා. අපේ අම්මලට තාත්තලට ඒකට පින් වැඩෙන කාරණයක් වෙනවා. නිවසේ සතුටෙන් කාලය ගත කරන්න, හොඳ යහළුවන් මිත්‍රයන් මුණ ගැහෙන්න, හොඳ තව ඉහළ ස්ථානවලට පත් වෙන්නට මේ අප රකින දානය, සීලය, භාවනාව සහ විශේෂයෙන් සමත විදර්ශනා කියන කාරණා දෙක අපට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා උදෙසා මේ වගේ දානයක් පූජා කරන අවස්ථාවේදී අපේ ජීවිත කොච්චර වටින ජීවිතද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. සැබවින්ම අප බුදුදහම තේරුම් ගත් පමණට තමයි අපේ ජීවිත කොච්චර වටින ජීවිතද කියලා අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ වටිනාකම තේරුම් ගත් පමණට අපට අපි ගැනම ලොකු සතුටක් ඇති වෙනවා. කොයිතරම් අමාරුවෙන්ද මේ ආත්මභාවය ලැබුවේ කියලා. අපි ගැන විතරක් නෙවෙයි, අපේ දරුවෝ ගැන හිතනකොට උනත්, කුඩා දරුවෙක් ගැන දැක්කත්, අනේ දරුවා කොච්චර පින් කළද මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ, ඒ දරුවාට අපි කොච්චර උදව් කරන්න ඕනද, තව ආධ්‍යාත්මික දියුණු වෙන්න ඕන කියලා ලොකු කරුණාවක් මෛත්‍රියක් ඒ දරුවන් ගැන අපට ඇති වෙනවා. විශේෂයෙන් මෙවැනි කාලයක සුගතියක කෙනෙක් ඉපදෙන්නේ, විශේෂයෙන් ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවන් වල කෙනෙක් ඉපදෙන්නේ බොහෝ පින් කළා, ලොකු ප්‍රාර්ථනාවකින් ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉපදෙන්නේ. ඒ නිසා ඒ දරුවන්ටත් අප මේ දහම ලබා දෙන්නට ඕන. ඒ දරුවනොත් අපට දරුවනොත් පින්කම් වලට යොමු කරන්නට ඕන. ඒ දරුවන් කුඩා කාලේ පටන්ම දරුවන් සමගම අප මේ වගේ පින්කමට සහභාගී වෙලා දරුවන්ටත් මේ ත්‍රිවිධ රත්න ආශිර්වාදය ලබා දීලා දරුවන්ටත් මේ දහමේ උපරිම වරප්‍රසාදය ලබා දෙන්නට අප කටයුතු කරන්න ඕන. ඉතින් ඔබ දුර බැහැර ඉඳලා අද මේ දානයේ මේ පින්කම සඳහා අපේ ලක්ෂී නෝනා මහත්මියට උදව් කරන්නට ඔබ බොහෝ දුර බැහැර ඉඳලා දාන උපකරණ ආදී සකස් කරගෙන ආවා. ඒ ඔබේ සත්පුරුෂ ගුණාංගය ගැන අප බෙහෙවින්ම කෘතඥ වෙනවා, පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන් මාද දාන උපකරණ රැසක් සකස් කරන්නට අපේ සිසිර මහත්මාත් සඳමාලි නෝනාත් බොහොම උදව් කළා ලක්ෂී මහත්මියට. ඉතින් ඒ ඇත්තන් බොහෝ කාර්යභාරයන් තිබෙද්දී, ඉතින් දරුවෝ පස් දෙනෙක් තියාගෙන තමයි ඔබ දන්නවනේ මේ වගේ පින්කමට උදව් කරන්නේ. මම හිතන පන්සලේ දෙන දාන වලින් වැඩිපුරම දාන ප්‍රමාණයක් දෙන කට්ටිය. සමහරවිට අපිට දරුවෝ එක්කනේ දෙන්නේ කියනකොට අමාරු කියලා හිතෙනවනේ. ඒ දරුවෝ පස් දෙනෙකුගේ වැඩක් කරමින් මේ පන්සලටත් ලොකු දායකත්වයක් දරන අය පන්සලේ සිදු කරන හැම පින්කමකටම සහභාගී වෙනවා. මාසෙට දෙන දාන වලින් වැඩිපුරම දාන ප්‍රමාණයකට ඒගොල්ලන් සම්බන්ධ වෙනවා. ස්වාමින් වහන්සේලාට හුඟක් උදව් කරනවා. ඉතින් ඒ ඇත්තන්ටත් මේක ලොකු ආශිර්වාදයක්. අපේ හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා. ඉතින් ලක්ෂී නෝනට මේ පින්කම ලස්සනට තරම් ලැබුණේ ඒ සඳමාලි නෝන ඇතුළු, මේ සුමේද මහත්මයා ඇතුළු ඔබ හැම දෙනෙක්ගේම සහභාගීත්වයේ උපකාරය නිසායි පින්කම හොඳට කළේ. ඒ නිසා ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා, සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මිනිස්සුනේ වැඩ සිටින බෙන්දම ගරු පණ්ඩිත හාමුදුරුවෝ වැඩමවා වැඩ සිටින සෙනු මහා සංඝරත්නය මහත්මයායි සඳහාරම් දෙතිනාතුනි වාචික රංසෝරිය මහත්මිය, ඒ වගේම මේ පින්වත් හැම දෙනෙක්ම එකතු කරගෙන ඉතාමත් උතුම් වටිනා සම්සද දානමය පින්කම සිද්ධ කරලා ඉමාවට පත්වන සිද්ධාන්තය. මේ වෙලාවේ අපි පුණ්‍යතුන් මොදනාවන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමින් අද මේ උතුම් පින් සම්මුණෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමින් මාචිමා මගේ අග්‍රණීය මෑණියන් වහන්සේ මීට වසරකට පමණ පෙර මේ පදවස පත්වන්නට ලැබුණු චන්දන ජයසූරිය කලන්සූරියේ මෑණියන් වහන්සේ සිහිපත් කරන මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට වසර 6කට පමණ පෙර මේ පදවස පත්වන්නු ප්‍රේමසිරි කලන්සූරිය පියාණන් වහන්සේ සිහිපත් කරලා දෙවියන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට. මේ වෙලාවේ මේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු මේ ගිය සෙනෙවසියට ලබාගෙන පින්වත්ම දිනාම රැස් කරගන්නට සිදු පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම විහාරස්ථානයේ දෙමිටි කමක් සිදු කරන්නට ඕන කියලා ආරාධනා කරලා මේ පින්කම වෙනුවෙන් තම කාලයේ ධර්මයේ ශ්‍රමයේ සියල්ල කැප කරලා ඒ පින්කම සෝදානම් කරගන්න සෑම අවස්ථාවකදීම ඇති කරගත්ත ඒ පුණ්‍ය සිතුවිලි එමගින් විහාරස්ථානයේ උදෑසන ඉඳලා දානි සෝදානම් කරගෙන තමිලා පන්සල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් සම්බුද්ධ පූජාවන් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා හැඟීමෙන් පූජා කරලා ධර්මයේ ශ්‍රවණය කරලා එමගින් ස්වාමීන් වහන්සේලාට දානේ සම්සබෝ පූජා කරන උතුම් මහා සංඝරත්නයේ විඳින දානයක් පූජා කරලා එවගේම සංඝෝපස්ථානෝදිය සිද්ධ කරලා ධර්මයේ ශ්‍රවණය කරන පිළිසංඝාන කරලා පිළිශ්‍රවණය කරලා උපදවා ගත්ත සිල් පුණ්‍ය ශක්තියින් මේ පවස්ස පත්තුමෙන් මහන්සේ තියාගන් මහන්සේ ඇතුළු මියගිය සිල් දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. යත්තන්ගේ සංසාර ගමන සුවපත් කර ගනිත්වා. යම් කෙනෙක් දුක් ඇති තැනක උප්පත්ති ලබා සිටිනා නම් ඒ ලත මිදී සැප ඇති තැනක උප්පත්ති ලබත්වා. මියගිය සිල් දෙනාම උතුම් නිවන් අවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් පෙන් වාචනය අපට අරගෙන පෙන් වැඩල පින් අනුමෝදන් කරමු. ගාථාවන් කියමු. ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවහා පුරා පරිපූරෙන්ති දින්නං සේතානං උපකප්පති. නැයි පැනදීන දහස්සලේ පිසති ගුණ ප්‍රාග්නේ කනින් පිරිතේ කියන්නට සලස්වාක් මෙන් අපි අස් කර ගන්නට යෙදුණු මේ සිල් කුණ ශක්තියින් මේ දිනාති නමුදන්න පින නිතර ප්‍රාග්නේ ප්‍රාර්ථනාවයි සිත කරේ මේ සිත කරලා ජීවත් වලා ඉන්න ඥාති විදියට තමාදරණීය කියන වහන්සේ වෙනුවෙන් මෑණියන් වහන්සේ වෙනුවෙන් කරන්නට පුළුවන් මේ උතුම්ම ඥාති පිළිතුකම ලක්ෂණ වුණා. ඒ වගේම මේ හිතවත් කල්‍යාණ මිත්‍ර හැමදෙයින් එකතු කරගෙන බොහොම හොඳින් සිත කරන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපරස් කර ගන්නට යෙදුණු සිල් තුන ශක්තියෙන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයේ විශේෂයෙන්ම ආශිර්වාදයන් සිදු කරන්නට බලාපොරොත්තු වන මිකිනෝන වගේම මේ පින්කම වලින් උදව් උපකාරයන් සිදු කර සිදු දෙනාටම දෙවියන්ගේ දේව ආශිර්වාදයේ සංසාරයත්වා දෙවියෝ ප්‍රාර්ථනී බව දෙකේ උතුම් නිවන් අවබෝධ කර ගැනීමත්වා කියන ප්‍රාර්ථනා වෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. දැන් මේ වෙලාවේ පින්වත් හැම දිනවම කළාව පින්කම පිළිබඳව කල්පනා කරමින් බොහොම සතුටින් පත්වෙන අද දවසේ තමන්ගේ දෙමාපියන් සිහිපත් කරලා දෙමාපියන්ට කරන්න පුළුවන් එළියේ දෙමාපියන් වෙනුවෙන් කරන්න පුළුවන් උතුම්ම ඥාති පිළිතුරන ලක්ෂයක් කරන වගේ මේ හිතවත් හැම දිනාගේ උපකාරයෙන් සිද්ධ කරනවා කියන බොහොම හොඳ සතුටින් පත් වෙන එලෙසින් සතුට වෙන ගමනේ එලෙසින් රැස් කරගත් සිල් කුණ ශක්තිය මේ හැම දිනාටම අප සිල් දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිසන මේ කුසලය උතුම් දාන පාරමිතාවක් වේවා කියන කම සාදු වෙන ප්‍රාර්ථනා අභිවාදන සීලස නිච්ඡං උද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.